බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ තේ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ තේ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ තේ සංඝං සරණං ගච්ඡාමි තතියං තේ බුද්ධං සරණං ගච්ඡාමි තතියං තේ ධම්මං සරණං ගච්ඡාමි තතියං තේ සංඝං සරණං ගච්ඡාමි ඊසරණ ගමනං සම්පූර්ණං ආනාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉදවින්තවේරඤ්ඤෝ නාගෝස්සෝතාච හෝති අන්තාච හෝති රක්ඛිතාච හෝති අන්තාච හෝති ගන්තාච හෝති තනහවස් වාසනාවන්ත පින්නතුනි අලුත් අවුරුද්දක් ආරම්භ වෙච්ච අවස්ථාවේ විශේෂ කාර්ය බලකායේ සේවය කරන මේ මූලස්ථානයට සම්බන්ධ මේ නිලධාරීන් ඇතුළු තෙස්සෝ බලකායේ අය හැමදෙනාම එකතු වෙලා ඉතාම වටිනා පින්කමක් සිදු කරන්න බලාපොරොත්තු වන්නේ විශේෂ කාර්ය බලකායේ අනුදින නිලධාරී නියෝජ්‍ය පොලිස් පති ALM සරච්චන්ද්‍ර මහත්මයා ඒ වගේම නියෝජ්‍ය පොලිස් පති RWM ශ්‍රී රණවක මහත්මයා ප්‍රධාන නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ හැමදෙනාම සහභාගීත්වයෙන් සිදු කරන මේ පුණ්‍ය කර්මය මේ හැමදෙනාටම ආශිර්වාද පිණිස මෙය සමග එකට සේවය කළා අපේ රට දෑ වෙනුවෙන් ජීවිත පූජා කළා ජීවිතයෙන් සමුගත හැම දිනාටම පුණ්‍යානුමෝදනා කිරීම සඳහා සිදු කරන විශේෂ ධර්ම දේශනාවේ පින්කමයි අද මේ සිදු කරන්නේ. පින්තුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ අපට අපේ ජීවිත ආලෝකවත් කරන ඉගැන්වීමක්. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා ලෝකයේ අනුත්තරීය කාරණා කීපයක් පිළිබඳව. අනුත්තරීය කියලා කියන්නේ උතුම්ම කාරණා කියන එක. ඒ උතුම්ම කාරණා දේශනා කරද්දී සවනානුත්තරීය කියලා කාරණයක් දේශනා කළා. කන් දෙකෙන් අසන උතුම්ම දේ කුමක්ද කියලා පිළිබඳව. මෙහිදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම් කෙනෙක් දේශවලින් නියම ප්‍රයෝජන ගන්නවා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය සංඛ්‍යාත බුදුදහම ශ්‍රවණය කිරීම කියලා. මේ ධර්ම කියලා කිව්වහම බොහෝ දෙනෙක් හිතන්නේ මේක දිව්‍ය ලෝක යන තියෙන දෙයක් නැත්නම් නිර්වාණ අවබෝධය ලබන තියෙන දෙයක් කියලා. අපට ඇතැම් විට නොපෙනෙන දෙයක් පිළිබඳව යම් කිසි හැඟීමක් අපේ සිතේ ඇති වෙනවා. නමුත් පින්නතුනි ධර්ම කියලා කියන්නේ කෙටියෙන් කියනවා නම් සරලව කියනවා නම් දුක නැති කිරීම සඳහා තියෙන මාවතක්. දුකෙන් නිදහස් වීම සඳහා පිළිවෙත් මගක් තමයි බුදුදහම කියලා කියන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් දුකෙන් නිදහස් වෙන කැමති නම් දුකෙන් නිදහස් වෙන අකමැති කවුරුවත් නැහැ. ඇතමිට නිවන් දකින්න කැමතිද කියලා අහුවාම සමහර ඇතමිට අකමැතියි කියලා කියයි. නමුත් දුකෙන් නිදහස් වෙන අකමැතියි කියලා කවුරුවත් කියන්නේ නැහැ. හැමදෙනාම කැමති දුකෙන් නිදහස් වන්න. අන්න ඒ දුක පිළිබඳ අවබෝධයක් ලබා දීලා මේ දුකෙන් නිදහස් වීමේ මාවත දේශනා කරපු ධර්මයක් තමයි බුදු ධර්ම කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා ලෝකේ ශාස්ත්‍රවරයෙකුගේ ධර්මයක් අවශ්‍ය වන්නේ ඇයි කියලා. ශාස්ත්‍රවරයෙක් අවශ්‍ය වන්නේ ශාස්ත්‍රවරයෙකුගේ ධර්මයක් අවශ්‍ය වන්නේ ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් නිසා. මොකද ඒ කාරණා දෙක එකක් තමයි වයසට යාම අනිත් එක තමයි නැවත ඉපදීම. මෙන්න මේ ප්‍රකාශ ඉතාම වැදගත් ප්‍රකාශයක්. බොහෝ දෙනෙක් හිතන් ඉන්නවා ධර්මය ඕනේ පින්කම් කරන්න ඕනේ මැරෙන නිසායි කියලා. නමුත් පින්නතුනි මැරෙන නිසා නෙවෙයි ධර්මය අවශ්‍ය වන්නේ. ධර්මය අවශ්‍ය වන්නේ නැවත ඉපදෙන නිසා. මරණයම අපේ කටයුතු ඔක්කොම නිවාටපත් වෙනවා නම් අපිට ගැටලුවක් නැහැ. බුදුරජාණන් වහන්සේ හොඳින්ම ප්‍රත්‍යක්ෂ කරගත්තා මේ ඉපදෙන සත්‍යය නැවත ඉපදෙනවා කියන කාරණය. මේ යන සත්‍යයන් නැවත ඉපදීම තමයි කෙනෙකුට ජීවිතයේ තියෙන ප්‍රධානම අභියෝගය. අන්න ඒ අභියෝගයට සැබෑලෙස මුහුණ දෙන්න නම් අපේ ජීවිත වඩාත්ම නිවැරදි විදියට මෙහෙවා ගැනීම අවශ්‍ය වෙනවා. ඉතින් එයාකින් කල්පනා කරන විට මේ අය හැම දෙනෙක්ම රට වෙනුවෙන් සුවිශේෂ කාර්යයක් සිදු කරන පිරිසක්. ඒ නිසා තමයි නමටම තියෙන්නේ විශේෂ කාර්ය බලකාය කියලා. සාමාන්‍යයට වඩා විශේෂ දෙයක් මෙය කරනවා. ඒ විශේෂත්වය මෙයාගේ සේවයෙන් සිදු වෙනවා. ඒ වගේම රටේ අනිත් සේවා අතරින් ප්‍රධාන සේවයක් ඔබ සපයන්නේ. ඒ නිසා ඔබ ගැන රටේ බොහෝ දෙනෙක් ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ. ඒ බලාපොරොත්තුව ඔබ මේ වෙනකත් බොහෝ සේ ඉටු කළා තියෙන්නේ. අන්න ඒ සේවය ඉටු කරන ගමන් අපි දහම වෙනුවෙන් අපි යම් කිසි කැපවීමක් කළ යුතුයි. ඒ සඳහා මේ වෙන්නේ ධර්ම දේශනාවට අනුව කන්දීම දෙහිම අපට වැඩගත් වෙනවා. අලුත් අවුරුද්දක් ආරම්භ වීමේදී අපි බොහෝ දිනක් ලොකුම බලාපොරොත්තු තියාගෙන තමයි අවුරුද්ද ආරම්භ කරන්නේ. වර්තමානයේ අපි ව්‍යවහාර කරන විදියට අවුරුද්ද අපි එළඹෙනවා කියලා හිතන්නේ මධ්‍යම රාත්‍රියේ. නමුත් අපි මේ ගැන නුවණින් කල්පනා කළ යුතුයි. රාත්‍රී 12ට බොහෝ දෙනා නිදි වරාගෙන ඉඳලා රපිඤ්ඤා පත්තු කරලා අලුත් අවුරුද්ද ආවායි කියලා අපි බොහෝ දෙනෙක් සතුටු වෙනවා. මේ මධ්‍යම රාත්‍රියේ අලුත් අවුරුද්ද එනුණා කියලා විශ්වාස කරන බොහෝ දෙනා ජනවාරි 1 වෙනිදා ගත්තෝ තියෙන උදෑසන වෙනිට ඒ බොහෝ දෙනාට නිදි මතයි. උදෑසන බොහෝ දෙනාට වැඩපළ කරන්න පණක් හදාගන්න යටන් විට. මොකද රාත්‍රියේ නිදි මරලා. නමුත් මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. බුදුදහමට අනුව දවස ආරම්භ වන්නේ අරුණෝදයෙන්. අරුණෝදය තමයි දවසේ ආරම්භය. ඒ නිසා බුදුදහමේ හැටියට අපි නියම විදියට නම් දවස අරුණෝදයෙන් ආරම්භ වෙනවා. අපි මධ්‍යම රාත්‍රියේ හොඳට නිදාගෙන අපි හිමිදිරි පාන්දරම අවදි වෙලා මල් පහන් රැගෙන අපි පන්සලට යනවා විශේෂ දවස්වලදී. ඒක තමයි බෞද්ධ චාරිත්‍රය. එහෙම නැතුව බොහෝ දෙනෙක් අලුත් අවුරුද්ද වර්තමානයේ සමරනකොට බොහෝ දෙනෙක් ඇතැම්විට රෝහල් ගත වෙලින්. බොහෝ දෙනෙක් ඇතැම්විට උදේ වෙනකොට වැඩක් පලක් කරගන්න සවිසක්තියක් නැරැන් නිදිමරලා. නමුත් අපිඤ්ඤ මනවේ හොඳට නිදාගෙන හිමිදිරි පාන්දරම අවදි වෙලා බුදුහාමුදුරන්ට වැඳලා මල් පහන් ටිකක් පූජා කරලා ඇතැම්විට පන්සලට ගිහිල්ලා තමයි අපි දවස් ආරම්භ කරන්නේ. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ අලුත් අවුරුද්දක් එළඹුණාම පළවෙනි දවසේ ඉතාම වටිනා දවසක් කියලා. හැබැයි ජනවාරි දෙවෙනි දින අපේ සුපුරුදු අපිමයි. ජනවාරි පළවෙනිදා අපි ලොකුවට අපි දේවල් සමරනවා. සමරුවට දෙවෙනි දවසේ ඉඳලා සුපුරුදු අපිමයි ආයන්නේ. නමුත් බුදුදහමේ හැටියට අවුරුද්ද නෙවෙයි වඩා කලකට ගන්නෙ. බුදුදහමේ හැටියට හැම දවසක්ම අලුත් අවුරුද්දක්. බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දේශනා කරනවා යම්කිසි කෙනෙක් යම්කිසි දවසකදී කුසල කර්මයක් කරන්න හිතාගෙන උදෑසන අවදි වෙනවා නම් අන්න ඒ දවස තුනක් අත්තන් හොඳට නැටක් තියෙන දවසක්. සුමංගලං හොඳට මංගල සම්මත දවසක්. සුප්පභාතං හොඳට අවදි වෙච්ච දවසක්. සූචිතං හොඳින් පිබිදෙච්ච දවසක් කියලා. ඔන්න බුදුහාමුදුරුවෝ ගන්න ශාසනාව. කාලය ගත්තොත් අපි අවුරුද්ද ප්‍රධාන ඒකකයක් හැටියට සලකන වර්තමානයේ. නමුත් බුදුදහමේ හැටියට කාලයේ ප්‍රධාන ඒකකය තමයි දවස කියන එක. යම්කිසි කෙනෙකුට දවස සාර්ථක කරගන්න පුළුවන් නම් දවස් එකතු වෙලා තමයි සති හැදෙන්නේ. සති එකතු වීමෙන් තමයි මාස හැදෙන්නේ. මාස එකතු වීමෙන් තමයි අවුරුද්දක් හැදෙන්නේ. එනිසා යම්කිසි කෙනෙකුට දවස සඵල කරගන්න පුළුවන් නම් දිනේ සඵල කරගන්න පුළුවන් නම් ඒකෙනාගේ සමස්ත ජීවිතයම සඵල වෙනවා. එනිසා තමයි අපේ බෞද්ධ රටවල් කියන සමහර රටවල් සියමේ ගුරුමි වගේ රටවල්. ඒ අය හැමදාම උදෑසන නිවසෙන් පිට වෙන්නේ වැඩට යන අය මල් ටිකක් අරගෙන ඒ වගේම මුලින්ම මුණගැහෙන ස්වාමීන් වහන්සේට පින්ඳ පාතේ බෙදන්න පින්ඳ පාතේ මොනව හරි අරගෙන තමයි එළියට බහින්නේ. ගුරුමය ඒ වගේම සියම බැංකොක් වගේ ස්ථානවල ඔබ ගිහිල්ලා තියෙනම් උදෑසනට කහ සිවුරේ මුළු නගරයම බබලනවා. ඒ හමු වෙන අය බොහෝ දෙනා හිමිදිරි පාන්දරම තමන්ට හාමුදුරු කෙනෙක් මුණ ගැහිම තමයි තමන්ගේ දවසේ සුබ ලකුණ හැටියට සලකන්නේ. නමුත් අපට අවාසනාවකට ඇතැම් විට සමහර අයගේ වැරදි ආකල්පයක් තියෙනවා හාමුදුරු කෙනෙක් උදෑසන දකින්න එච්චර සුබ නැහැ කියලා. නමුත් ඒක වැරදි අදහසක්. හාමුදුරු කෙනෙක් උදෑසන දකින එක තමයි සැබෑ බෞද්ධයෙකුට තියෙන ප්‍රිය දර්ශනය, හොඳම දර්ශනය. එනිසා ඒ ස්වාමීන් වහන්සේට වැඳලා පුදලා තමන්ගේ දවස ආරම්භ කරන්න පුළුවන් නම් බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා අන්න එවැනි කෙනාගේ මුළු දවසම නැකත් තියෙන දවසක්. ඒ දවසම මංගල සම්මත දවසක්, හරියට මගුල් ගෙදරක් තියෙන දවසක් වගේ කියලා. එනිසා අපට පුළුවන් නම් මේ දවස සාර්ථක කරගන්න අපේ මුළු ජීවිතයම සඵල වෙනවා. මේ ඇතැම් විට අහලා ඇති දුටුගැමුණු රජතුමා ගැන. දුටුගැමුණු රජතුමා ජීවිතයේ ප්‍රධාන චාරිත්‍රයක් වුණා හැමදාම ස්වාමීන් වහන්සේ කෙනෙකුට දානය පූජා කිරීම. රජතුමා බෙහෙත යුද්ධයට ගිහිල්ලා අවස්ථාවකදී රජතුමා තමන්ගේ සේවකයෙකුත් එක්ක කැලේ අතරමං වුණා. මේ අතරමං වෙච්ච අවස්ථාවේදී තමන්ට බත්මුලකුත් අතේ තියාගෙන ඉවරේ සිටියේ රජතුමා කල්පනා කරනවා මම හැමදාම ස්වාමීන් වහන්සේලාට දානය පූජා කළයි මා අනුභව කළේ නම් සාද මට ස්වාමීන් වහන්සේලා සමීපද නැහැ. මමද කොහොමද දානය පූජා කරන්නේ කියලා. ඒ අවස්ථාවේදී රහතන් වහන්සේ වැඩ සිටියේ කාලයක් ස්වාමීන් වහන්සේ කෙනෙක් මේක දැනගත්ත රජතුමාගේ අදහස ඒ ස්ථානෙට අහසින් වැඩම කළා. අර වගේ දුෂ්කර අවස්ථාවකදීත් යුද්ධයට ගිහිල්ලා ඉන්න අවස්ථාවකදී යුද්ධයෙන් යම් විදියකින් අපහසුතාවයකට පත් වෙලින් අවස්ථාවේදී පැලේ අතරමං වෙලින් අවස්ථාවේදී රජතුමා මූලිකත්වයේ දුන්නේ අර තමන්ගේ ප්‍රතිපත්තියට. මෙන්න මේක තමයි යම් කිසි කෙනෙකුගේ ජීවිතයේ අභ්‍යන්තරයේ සාර්ථකත්වයට තියෙන ප්‍රධානම හේතුව. ඕනෑම ආකාරයකින් ආධ්‍යාත්මික අතින්, අධ්‍යාපනික අතින්, ඒ වගේම සුචරිතය අතින් යම් කිසි කෙනෙක් ඉහළ තලයකට පත් වුණා නම් ඒ පත් වෙච්ච අයගේ යටින් දිවෙන හොඳ ගතිගුණ ටිකක් තියෙනවා. ඉහළටම දිනුවෙක් ඡාය පිළිබඳව හිතලා සමහර අය තමයි හොඳට සමහර අය දිනුවෙල ඉන්නකොට සමහරට ඊර්ෂ්‍යා කරනවා. සමහර අය කැමති නැහැ. නමුත් අපි ඊර්ෂ්‍යා කරන්න යාළු බලන්න ඕනේ යාක ළඟ ඒ සියුම් යන ගතිගුණ ටිකක් තියෙනවා. ඒ සුචරිතවත් ගතිගුණ ටික ආනිසංස වශයෙන් තමයි ඔහු ඒ තත්ත්වයට නම් වෙලා තියෙන්නේ. එනිසා යසින් කල්පනා කරන විට අපි දන්නවා බොහෝ විට ආරක්ෂක අංශවලය නිතරම ත්‍රිවිධ රත්නාස්ත්‍රි ආශිර්වාදයෙන් පින්දහම් කරමින් තමයි සමාගයේ සේවය කරන්නේ. විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල නිතරම ආගමික ස්ථාන ඇති කළා, බෝධින මහන්සියලා රෝපණය කළා. මේ සියල්ලක්ම කරන්නේ අපි දන්නවා බෞද්ධයන් හැටියට මේ අපි කුමන සේවයක් කළත් අපි මේ සතර ගමනක් යන්නේ කියන එක තීරුම් අරගෙන අපි කරන්නේ. එනිසා තමයි ආධ්‍යාත්මික ජීවිතයෙන් නැඹුරු වෙච්ච සේවයක් අපේ රටේ ආරක්ෂක අංශ විසින් සිදු කරන්නේ. එනිසා අපි රටදැය ආගම වෙනුවෙන් ඉහළම මෙහෙවරක් කරන ගමන් අපේ ප්‍රධාන වගකීමක් වෙනවා. ජීවිතයේහි අපේ ආධ්‍යාත්මික පැත්තට හැරිලා අපේ ජීවිතය ගැන යම්කි සතුටක් විඳින්න මානසික සුවයක් ඇතිවන විදිහේ කටයුතු ටිකක් තමයි සම්පාදනය කරනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පුඤ්ඤං සුඛං ජීවිත සම්පතියම් මේ කියලා. ජීවිත අවසාන කාලයේ සැපගෙන දෙන්නේ පින්කම් කියලා. ඇතැම් විට ශරීර සෞඛ්‍ය හොඳට තියෙන කාලේ අධ්‍යාපනික වශයෙන් ඉහළට ඉන්න අය, වෘත්තීන් වශයෙන් ඉහළින් ඉන්න අය ජීවිතයේ සේවය කරන කාලය ඇතැම් විට ආගම දහම අමතක කරලා කටයුතු කරනවා. නමුත් සේවයෙන් විශ්‍රාම ගියාට පස්සේ තමයි ජීවිතයේ සැබෑ සත්‍යයට සමාපත් වෙන්නේ. අන්න ඒ කාලයේ තමන්ට සිහිට වන්නේ තමා විසින් තමන්ගේ ළඟ ඇති කරගත්තු ගුණ දහම් ටික. ඒ ගුණ දහම් ටික තමයි ඉතුරු වෙනවා. ඒ සිදුවීම් පාසියක් තමගේ මතකයට නැගෙනවා. අන්න ඒ මතකයට නැගෙන අවස්ථාවේදී තමයි අපට දෙයක් ඉතුරු වෙලා තියෙන්නට ඕන. ඔබ ඇතැම් විට අහන්නේ දුටුගම රජතුමා පිළිබඳව. අපේ රටේ මහා යුද්ධයක් කළා රට එක්සියසක් කරපු රජ කෙනෙක්. මේ රජතුමා නොයෙක් විදිහේ කටයුතු කළා. ඒ කටයුතු කරන අතරේදී තමා රට එක්සියසක් කිරීම සඳහා දක්වපු කැපවීමට නොදෙවෙන කැපවීමක් ආගම වෙනුවෙන් සිදු කළා. මිරිස රැටිය සෑ ඉදි කළා, පුරුවන් නැලි සෑ ඉදි කළා, ලෝවා මහා ප්‍රාසාදය ඉදි කළා. රජතුමා අවසාන අවස්ථාවේදී රජතුමාගේ සහෝදරය වෙච්ච තිස්ස කුමාරයා මේ රජතුමා වැඳේ තියාගෙන එක්තරගෙන ගියා රුවන් නැලි සෑ අභියසට. රුවන්වැලි සෑය වැඩේ වලට අවසන් කළ තිබුණේ නැහැ. නමුත් තිස්ස කුමාරයා ඉතුරු ටික සුදු රෙදි වලින් ආවරණය කළා. මේ දාගෙන අවසන් කරාය කියලා රජතුමාට හැඟෙව්වා. රජතුමා මේ අවස්ථාවේදී බොහොම සතුටටපත් වුණා මේ මහා සූපේ දෙස බලලා. නමුත් ඊටත් වඩා රජතුමාගේ මතකයට ආවේ මේ අවස්ථාවේදී රජතුමා ලියලා තිබුණ පොතක් පින් පොත කියලා. මෙන්න මේ පින් පොතේ රජතුමා කරපු එකිනෙක පින්කම් ගැන සඳහන් කළ තිබුණා. එක්තරා ඇමති කෙනෙක් ඇවිල්ලා මේ අවස්ථාවේදී අර පින් පොත කියෙව්වා. ඒ කියවන අවස්ථාවේදී අර කැලේ අතරමං වලින් අවස්ථාවේදී පූජා කරපු දානය ගැනයි රජතුමාගේ මතකයට ආවේ. අනිත් වගේ දුෂ්කර යම්කිසි කෙනෙක් කුසල ධර්මයක් කරා නම් ඒක අපේ මතකයේ බොහෝ කලක් රැඳෙනවා. ඒක තමයි ජීවිතයේ සැප පිණිස හේතු වෙනවා. අද මේ අය සඳහාම ධර්ම දේශනා වශයෙන් තෝරාගත්තු මාතෘකාව ඉතාම වැදගත් සූත්‍රයක්. අංගුත්තර නිකායේ තියෙන සෝතාර සූත්‍රය. මේ සෝතාර කියන සූත්‍රය සඳහන් වන්නේ ඇසෙක් පිළිබඳ උපමාවක් අරගෙන. ඇතැම් විට කලකින් අහන වෙන සූත්‍රයක් මේක. මේ අය කරන සේවයට සම්බන්ධව ටිකක් අදාළ හින්දා මා මේ මාතෘකාව තෝරාගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කිසියම් රජ කෙනෙක් ඉතාම කැමති ඇසෙක් ඉන්නවා නම් ඒ ඇසාගේ ළඟ ලක්ෂණ කිහිපයක් තියෙනවා, ගුණාංග කිහිපයක් තියෙනවා. රජවරු තමන්ගේ යුද්ධේ වැනි අවස්ථාවලදී ප්‍රයෝජනයට ගන්න ඇතුන් අස්වැයන් පුහුණු කළ තියෙනවා. දැන් කාඩේ ඒ වගේ අස්වැයන් තුන කියන වගේ සතුන් පුහුණු කළ තියෙනවා. ඒ කාලේ විශේෂයෙන්ම ඇත්තු පුහුණු කළ හිටියා. ඇස් අස් ත්‍රිය ආදී වශයෙන් මේ සිවුරංග සෙනඟක් ඒ කාලෙත් හිටියා. දැන් ත්‍රිවිද හමුදාව ඉන්නවාගේ මේ ඇත්ත ත්‍රියපාබල කියන මෙන්න මේ ප්‍රධාන කොටස් වලින් සමන්විත වුණා. ඒ අතරේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හොඳට පුහුණු කරපු ඇටේ ළඟ සුවිශේෂ ගුණාංග ටිකක් තියෙනවා. මොකද මේ ගුණාංග? පළවෙනි ගුණාංගය තමයි සෝතාච හෝති. සෝතාච හෝති කියන්නේ ඇසාගේ පිට ඉන්න ඇස් ගොව්වා නැත්තම් රජතුමා කියන දේ හොඳට අහනවා මේ පුහුණු කරපු ඇතා. ඒක යුද්ධයකදී ජයග්‍රහණය කරන්න දක්ෂ ඇතෙකුගේ ළඟ තියෙන ඕන ප්‍රධාන ලක්ෂණයක්. ඇතුන්ට වෙනම භාෂාවක් තියෙනවා. ඒ භාෂාවෙන් ඕන හික්මවල තියෙනවා. කරන්න ඕනේ මොකද්ද? යන්න ඕනේ පැත්ත මොකද්ද? නොකරන්න ඕන මොකද්ද කියන එක හොඳට පුහුණු කරලා තියෙනවා. ඒ නිසා යථා සංවේදී වන්නට ඕන සාර්ථක ඇතෙක් නම් ඒ යථාට මෙන්න මේ කියන භාෂාව හොඳට තේරුම් අරගෙන ඒ අනුව ක්‍රියා කිරීමේ හැකියාවක් යථාට තියෙන්න ඕන. ඒ ලක්ෂණයට කියනවා සෝතාට හෝති කියලා. ඒක පළවෙනි ලක්ෂණය. දෙවැනි ලක්ෂණය තමයි හංසාට හෝති. හංසා කියලා කියන්නේ නැසනවට. මොනවද නැසන්නේ? මෙන්න මේ ඇසා යුද පිටියකට ගිහිපු අවස්ථාවේදී විවිධ විදියේ බාධක මේ ඇසාට එනවා. සතුරු බලවේග එනවා. අන්න ඒ සතුරු බලවේග වලින් එන උපද්‍රවයන් මොහු විසින් විනාශ කරන්නට ඕන. ඇතැම් විට ඇත්තුන්ගේ පිටේ ඇත් සේනාවල් එනවා. ඇතැම් විට රජතුමාගේ සේනාව ඇතුන්ගේ පිටේ එනවා. අන්න ඒ ඇතුන් නැසනවා, ඇතුන්ගේ සේනාව නැසන්නට ඕන. ඒ වගේම අස්ත්‍යන්ගේ පිට අස්වාරෝහකයන් එනවා. එතකොට ඒ අස්ත්‍යන් නැසන්නත් ඕන. අස්ත්‍යන්ගේ පිටේ ඉන්න ඒ අසුරුවනොත් නැසන්නට ඕන. ඒ වගේම රතවලින් සෙනගෙනවා සමහර යුද භටයන් රතවලින් එනවා. අන්න ඒ රත විනාශ කරන්නත් ඕන. රතවලින් එන ඒ පිරිස විනාශ කරන්නත් ඕන. මේ රියවලින් එන අසුරින් ඇවිදගෙනත් එනවා පිරිසක්. අන්න ඒ හතරවෙනි පිරිස, ඒ පිරිසටත් මොහු මුහුණ දෙන්නට ඕන. එතකොට කියන දේ හොඳින් අහන එක පළවෙනි ලක්ෂණය. දෙවෙනි ලක්ෂණය තමයි මේ සමන්ට ඉදිරියට එන සතුරු සෙනග මේ හොඳ දක්ෂ ඇතෙක් නම්, රජතුමාට කීකරු ඇතෙක් නම්, රජතුමා කැමති වන ඇතෙක් නම් මෙන්න මේ සිවුරඟ සෙනග ඉදිරියට එන අය නැසන්නට ඕන. ඒක තමයි දෙවෙනි ලක්ෂණය. ඊළඟට තුන්වෙනි ලක්ෂණය තමයි රක්ෂිතාට හෝති. ආරක්ෂා වෙන්නටත් ඕන. මොනවද ආරක්ෂා කරන්නේ? රජ මෙන්න මේ ඇතාගේ ඉදිරිපස දෙපා ආරක්ෂා කරගන්නට ඕන. පිටිපස දෙපා ආරක්ෂා කරගන්නට ඕන. හොඬවැල ආරක්ෂා කරගන්නට ඕන. දල දෙක ආරක්ෂා කරගන්නට ඕනේ. තමන්ගේ ඇස් දෙක ආරක්ෂා කරගන්නට ඕන. ආර්ථක ඇත්තේ ළඟ තියෙන ලක්ෂණය. එතකොට තුන්වෙනි ලක්ෂණය තමයි රක්ෂිතාට හෝති කියන විදිහට තමන්ගේ අංගපසන ටික රැක ගන්නට ඕන. යුදයට ගියපු කෙනෙක් අනිවාර්යයෙන්ම තමා සතුරාගේ ශක්තිය දැනගෙන ඉදිරියට යන්න ඕන තැන්වලදී යෑමත්, ඒ වගේම මග අරින ඕන තැන්වලදී මග අරගෙනත් තමා ආරක්ෂා වෙමින් තමයි මේ යුද පෙරමුණ ඉදිරියට යන්නේ. ඒ වගේම සඳහන් කරනවා තා සමාජයේ අවයව රකින්න විතරක් නෙවෙයි, සමාජයේ පිටේ කෙනෙක් ඉන්නවා. මේ ඇතාව මෙහෙවන කෙනෙක් ඉන්නේ කො රජතුමා හෝ ප්‍රධාන සේනාපතියෙක්. මේ රජතුමාගේ මේ ඇතාගේ ඇස් පිට මත ඉන්නවා. අන්න ඔහු ආරක්ෂා කරගන්නට ඕන. එතකොට රක්ෂිතාට හෝදේ කියන්නේ මේ ඇතා සමාජයේ අංගපසඟත් රැකගෙන, ඒ වගේම සමාජයේ මත ඉන්න මේ පුද්ගලයන් ආරක්ෂා කරගෙන ඉදිරියට යන්නට ඕන. මේක තමයි තුන්වෙනි ලක්ෂණය. හතරවෙනි ලක්ෂණය තමයි හංසාට හෝති. හංස කියන්නේ ඉවසනවා. ඉවසීමේ ගතියත් යුද්ධයකට යන කෙනෙක්ගේ ළඟ තියෙන ඕන ලක්ෂණයක්. මොනවායින් දිවසන්නට ඕන? ඉදිරියෙන් එන සතුරන් තමන්ට පහර ගහනවා. දැන් මේ ඇතාට උපමා කරලා තියෙන්නේ, ඇතැම් විට ඒ කාලේ හැටියට මේ සූත්‍රය සඳහන් වෙනවා ඊතල වලින් ඉදෙන්න පුළුවන්, ඒ වගේම උල් වලින් අනින්න පුළුවන්, ඒ වගේම ඈතින්නම් තවත් විවිධ විවිධ ආයුධ වලින් පහර ගහන්න පුළුවන්. මෙන්න මේ ප්‍රහාර වලින් ඉවසන්නට ඕනි ප්‍රහාර. ඒ සියලටම වඩා ඒ කාලේ යුද්ධවලදී විශේෂ දෙයක් තමයි බෙර අරගෙන ගිහිල්ලා තියෙනවා. සත්තු එන සත්‍යයන් බය කරන්න ඇතුන් අස්ත්‍රයන් ආදී සතුන් බිය වෙන විදිහේ වෝසාකාරී හඬවාදාලේ සත්තු දුවල යන වැටෙන් පිට මේ හඬට බය වෙනවා. ප්‍රධාන දෙයක් තමයි මේ හඬේදී නොසලී ඉන්න පුළුවන් විදිහේ ශක්තියක් ඇති කරනවා. එතකොට තමන්ට ඉදිරියට එන ආයුධ ප්‍රහාර ඉවසන වගේම අර හඬත් ඉවසන්න පුළුවන් හැකියාවක් මෙන්න මේ ඉදිරියට යන ඇතා තුළ තියෙන්නට ඕන. මේක තමයි හතරවෙනි ලක්ෂණය. පස්වෙනි ලක්ෂණය තමයි ගන්තාට හෝති. අර ලක්ෂණ හතරම රැකගෙන ඔහු නියමිත ඉලක්කය කරා යන්නටත් ඕන. යුද භූමියේ සාර්ථක ඉලක්ක කරා මීට කලින් යන්න බැරි වෙච්ච ඉලක්ක කරා මේ තමන්ගේ ඇස් ගොව්වත් රැකගෙන, නැත්නම් තමාගේ පිටමත ඉන්න රජතුමාවත් ආරක්ෂා කරගෙන ජය භූමිය කරා යුද භූමියේ ඉදිරියට යන්නට ඕන. ගන්තාට හෝති කියන්නේ මේක. මෙන්න සාර්ථක ඇසේ කියලාඟ තියෙන ලක්ෂණ පහක් මේ තියෙන්නේ. එතකොට සෝතාච හෝති හොඳින් යහුම්කන් දෙන්නට ඕන. ඒ වගේම හන්තාච හෝති සතුරු සේනාව නැසන්නට ඕන. ඒ වගේම රක්කිතාච හෝති තමන්ගේ අවයව ටික ධන දෙක හොඳ වෙන ආරක්ෂා කරගන්නට ඕන. සමාජ මත ඉන්න මිනිස් ආරක්ෂා කරගන්නට ඕන. ඒ වගේම කන්තාච හෝති හොඳට ඉවසන්නට ඕන. ඒ වගේම ගන්තාච හෝති යායුතු තැනට යන්නට ඕන. මෙන්න මේ අටාචිතිය ලක්ෂණ පහ බුදුහාමුදුරුව උපමා කරනවා. යම්කිසි කෙනෙක් ආධ්‍යාත්මික වශයෙන් හෝ වේවා, ඒ වගේම ලෞකික ජීවිතයේ සාර්ථකත්වය කරා හෝ වේවා, නැත්නම් යුදපතේ කොටුනත් මේක උපමා කරන්න පුළුවන්, කිසියම් සාර්ථක ඉලක්කයක් කරා යන්නට කිසියම් කෙනෙක් අපේක්ෂා කරනවා නම් මෙන්න මේ පහ සාර්ථක කරගන්නට ඕන. පළවෙනි දේ තමයි සෝතාච හෝති, හොඳට අහුම්කන් දෙන්නට ඕන. බොහෝ දෙනාට ඊට වඩා ඉදිරියෙන් ඉන්න පිරිසක් ඉන්නවා, අත්දැකීම් තියෙන ඉහළ නිලධාරීන් පිරිසක් ඉන්නවා. අන්න ඒ අයගේ බසට අහුම්කන් දෙන්නට ඕන. මේකට කියනවා සක්‍රීය සාන්දීම කියලා. නියම විදියට අණ දෙන විදියට ඒ අණකණුව ක්‍රියා කරන්නට මේ සෙබළුන් සූදානම් වෙන්නට ඕන. ආධ්‍යාත්මික වශයෙන් ගන්නවා නම්, බණ භාවනාවලින් ඉදිරියට යනවා නම්, ඊට කලින් අධ්‍යක්ෂින් තියෙන සීලෙන් ගුණෙන් ඉහළයි දෙන අවවාද පිළිපදින්නට ඕන. මේක තමයි පළමුවෙන් තියෙන උන ලක්ෂණය. දෙවෙනි ලක්ෂණය තමයි හංසාච හෝති, නසන්නට ඕන. දැන් මෙතෙන්දි නසන්නට ඕන යුදශබලයක් ගත්තොත් නසන්න ඕන දේවල් ගැන මෙයා දන්නවා. ඒක අමුතුවෙන් කියන දෙයක් නෑ. නමුත් මේ ආධ්‍යාත්මික ජීවිතයේදී නැති යුතු දේ ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. යුද්ධයේ දෙන හතුරා නැසන එක අමාරු දෙයක් නෙවෙයි. නමුත් ඊට වඩා අමාරු දෙයක් අපේ අභ්‍යන්තර සතුරෙක් ඉන්නවා. ඒ අභ්‍යන්තර සතුරන් තමයි අපේ සිතේ හටගන්න ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ අකුසල්. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා යෝ සහස්සං සහස්සේන සංගාමේ මාන්තේ ජිනේ ඒකංච ජෙය අස්ථානං හවේ සංගාම දුෂ්කමෝ කියලා. යුද පිටියකදී දාහේව දාහකින් යුක්ත පුද්ගලයන් ඕනනම් අපිට නසන්න පුළුවන්. දාහ වැඩි කිරීම දාහ කියන්නේ දසලක්ෂයක්. 1.6ක සංඛ්‍යාව දසලක්ෂයක පිරිසක් වුණත් යුද්ධයේදී අපිට නසන්න පුළුවන්. නමුත් අමාරු දෙයක් තියෙනවා. ඒ තමයි තමන්ගේ හිතට එන මෙන්න මේ කෙලෙසුන් පාලනය කර ගැනීම. මෙන්න මෙතෙන්දි සඳහන් කරනවා එනිසා ප්‍රධාන දෙයක් තමයි අර අහුම්කන් දෙනව වගේම හන්තාච හෝති තමන්ගේ හිතට නොයෙක් විදිහේ ආවේගෙනව හැඟීම් වෙනවා. අන්න ඒ හැඟීම් පාලනය කර ගැනීම. සාර්ථක ඉලක්කයක් කරා යන කෙනෙක්ගේ ළඟ තියෙන උන ලක්ෂණයක් මේක. තුන්වෙනි ලක්ෂණය තමයි රක්කිතාච හෝති, ආරක්ෂා කරන්නට ඕන. අර යුද පිටියේ යන ඇතා තමන්ගේ අවයව, ඒ වගේම ඇස් දෙක, දල දෙක හොඬ වැල ආරක්ෂා කරන වගේ අපටත් ආරක්ෂා කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ මොනවද? අපේ ඇස් කන්නාස ආදී ඉන්ද්‍රිය වලට එන අරමුණු. ඇසට රූපයක් දැක්කහම ඇහැපිනවන්න ගියොතින් අපට සාර්ථක ඉහළ ඉලක්ක කරා යන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේම කන පිනවන්න ගියොතින්, වැඩිපුර සින්දු අහන්න ගියොතින්, වැඩිපුර ක්‍රීඩා දේවල් අහන්න ගියොතින් එතකොට තමන්ගේ සාර්ථක ඉලක්ක කරා තමන්ගේ ජයග්‍රහණ බොහොමයක් තමන්ට අහිමි වෙනවා. ඒ නිසා කන සංවර කරගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම දිව සංවර කරගැනීම අවශ්‍ය වෙනවා. අපි කැමති කැමති දේවල් ආහාර පාන ගන්න ගියොතින් ඇතැම් විට බොහෝ ජයග්‍රහණ තමන්ට අහිමි වෙනවා. අපේ ගත්තොතින් අපේ අතීතයකට හොඳම උදාහරණ තියෙනවා. සමහර විට සතුරා අපට පහර දුන්නේ අපි ඇතැම් විට දිව පිනවන්න උත්සාහ කරමින් සිටපු අවස්ථාවලදී. ඒ නිසා දිව පාලනය කර ගැනීමත් අවශ්‍ය වෙනවා. නාසය ශරීරයේ මෙන්න මේ ඉන්ද්‍රියන් පංචේන්ද්‍රියන් කියන රූප, ශබ්ද ආදී අරමුණු පිළිබඳව සංවේදීව ඉඳිමින් ඒව පාලනය කරගත්තොත් සමාජ ජීවිතයේ සැලකුණු සාර්ථකත්වයක් හරහා යන්නට පුළුවන් කමක් ලැබෙනවා. ඊළඟ ලක්ෂණය තමයි කන්තාචෝති. කන්ති කියන්නේ ඉවසීම. යම් කිසි කටයුත්තක් කරා ඉදිරියේ දියදී අපට හුඟක් දේවල් ඉවසන්න වෙනවා. මෙන්න මේ ඉවසීම තමයි අපට විශේෂයෙන් ඇති කරන පුහුණුව. එක අතකින් අපට කායික වශයෙන් නොයෙක් විදිහේ සාපිපාසා ඉවසන්න වෙනවා. බඩගෙන් ඉවසන්න වෙනවා. ඇතැමිට අවුෙන් ඉවසන්න වෙනවා. වැස්ස ඉවසන්න වෙනවා. ඒ වගේම අනිත්‍යගේ බැනුම් ඉවසන්න වෙනවා. මේ බොහෝ දේවල් අපට ඉවසන්න පුළුවන් නම් අපේ ජීවිතයේ හුඟක් සාර්ථක ඉලක්ක කරාබට යන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟ ලක්ෂණය තමයි පස්වෙනි ලක්ෂණය දක්වනවා ගන්තාට හෝටි. යම් කිසි තැනකට අපි මෙතෙක් නොගිහිල්ලා තියෙනවා නම් අන්නේ නොගිහිපු ස්ථානෙට යන්නට බුදුහාමුදුර අපට මාර්ගය දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේට මේ විශ්වය ගැන හොඳ අවබෝධයක් ලැබුණා. ඒ අවබෝධයේ සහිතවයි බුදුහාමුදුර ලෝකෙට ධර්ම දේශනා කරන්න එළඹි. එහිදී බුදුහාමුදුර දක්වනවා 31 ආත්ම භාවයක් කියන මේ සත්‍යයන් ස්ථානය. සතර අපාය, මනුස්ස ලෝකය, දිව්‍ය ලෝක 6, බ්‍රහ්ම ලෝක 16, රූපාචර බ්‍රහ්ම ලෝක 16 සහ අරූපාචර බ්‍රහ්ම ලෝක 4 කියලා ස්ථාන 31ක් තියෙනවා සත්‍යයන් විශ්වයේදී වස්තන. නමුත් අපට මේ දෙකයි පේන්නේ. මනුස්ස ලෝකේ අපි ඒ වගේම අපි දෙකේ එකට ඉන්න සිටි සංගතස්සුන් විතර අපට දෙකයි පේන්නේ. අනිත් 39 අපට පීවැසෙන් පේන්නේ නැහැ. නමුත් පීවැසෙන් නොපෙනුනත් බුදුහාමුදුරු කෙරෙහි අපේ ශ්‍රද්ධාවක් ගෞරවයක් තියෙනවා නම් අපට හුඟා දේවල් අපට විශ්වාස කරන්න පුළුවන් සාධක තියෙනවා. මෙන්න මේ ගමන් මගේදී බුදුහාමුදුරු දේශනා කරනවා අපි මේ සසරේ යන ගමන් මගේදී එක ස්ථානයක් කරන්නේ හැම තැනකම අපි ඉපදලා තියෙනවා. මොකද ඒ ස්ථානය සුද්ධාවාස කියන බ්‍රහ්ම ලෝකය. යම් කිසි කෙනෙකුට ජීවිතයේ අලුත් අත්දැකීමක් ලබන්න කියලා දෙයක් තියෙනවා නම් මෙන්න මේක විතරයි අලුත් අත්දැකීමක් තියෙන්නේ. දැන් සමහර අය කියන නොයේ පිටිය අපි අත්දැකීම් ලබන්න ඕනේ කියලා. අපි ජීවිතයේ සියලුම අත්දැකීම් ලබලා තියෙන්නේ. අපි සසර යන ගමනේදී සසර අපාය තමයි වැඩිපුර ඉඳලා තියෙන්නේ. ඒ වගේම බ්‍රහ්මයන් වෙලා අපි ඉපදලා තියෙනවා. දෙවියන් වශයෙන් ඉපදලා තියෙනවා. මනුස්ස ලෝකෙත් අපි විවිධ විදිහේ පුද්ගලයන් වෙලා තියෙනවා. මහා විද්වතුන්, මහා ප්‍රඥයන්, ඇතැම් විට යුදකාමීන්, ඇතැම් විට ධනවතුන්, ඇතැම් විට මහා තීර්ථිතපත් වෙච්ච විවිධ විදිහේ පුද්ගලයන් වශයෙන් අපි සසර ඉපදලා තියෙනවා. අපට නොලැබිච්ච එකම අත්දැකීමක් තියෙනවා. ඒ අත්දැකීම තමයි සුද්ධාවාස බඹ ලෝකයේ ඉපදීම. බුදුහාමර දේශනා කරනවා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ ඉපදෙන්නේ අනාගාමී වෙච්ච අය විතරයි. මෙන්න මේ අත්දැකීම විතරයි අපට සසර මෙතෙක් නොලැබුණේ. ඒ වගේම නිර්වාණය පිළිබඳව තියෙන අත්දැකීම. ඒ නිසා මෙන්න මේ නොලැබපු අත්දැකීම කරා අපිට යන්නටයි බුදුහාඳුර මාවත ගෙවර කළේ. ඒ නිසා ඒකාසකෙන් තමන්ගේ ලෞකික ජීවිතය සාර්ථක වීම සඳහා හොඳට ඇහුම්කන් දීලා, ඒ වගේම හොඳට සමා ආරක්ෂා වෙලා රැකගෙන ඉවසමින් ඉදිරිය සාර්ථකත්වය කරා යන ගමනේදී යනා වගේ අනිත් පැත්තෙන් අපේ තියෙන ලක්ෂණය තමයි මෙන්න මේ ආධ්‍යාත්මික ගමන් මගේ යම් කිසි පියවරක් අපි ඉදිරියට යා යුතුයි. අපි මුලින්ම සඳහන් කළ බුදුහාමුදුරු දේශනා කරනවා ලෝකයේ සත්‍යයන්ට බුදුවරයෙක් අවශ්‍යයි, බුදුවරයෙක්ගේ දහමක් අවශ්‍යයි කියන කාරණේ. ප්‍රධාන හේතු දෙකයි, එකක් වයසට යාම, අනිතේ තමයි නැවත ඉපදීම. මෙන්න මේ අභියෝග දෙක ඉදිරියේ දවසකදී අපට තියෙනවා. හැබැයි මේක එක දවසක දෙන දෙයක් නෙවෙයි. ගතමන මොහොතක් පාස අපි මේ දෙන්ට යන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගිහියන් වශයෙන් හෝ වේවා, වික්ෂුන් වහන්සේලා වශයෙන් හෝ වේවා, අබින්හන් පච්චවේකිත බං කියලා නිතර මෙන්නේ කියුතු කාරණා කීයක් පිළිබඳව. එන් එක කාරණයක් තමයි වයසට යාම කියන එක. අනිත් ඒ තමයි ලෙඩවීම කියන එක. අනිත් කාරණේ තමයි මරණය කියන එක. දැන් මේව නිතර මෙනෙහි කරන්න කිව්වා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේව මෙනෙහි කර කර හිටියොත් අපට මේ විනෝදයක් විඳිනවා සිදියක් නෑ නේද කියලා. අපි දන්නවා අපි මහා මාර්ගවල යනකොට මහා මාර්ගවල යම් යම් තැන්වල තියෙනවා මාර්ගයේ ලිස්සන සුළුයි, ඒ වගේම ඉදිරියෙන් වංගුවකි, ආදි වශයෙන් නොයෙක් විදිහේ සලකුණු තියෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ මේ බෝඩ් තිබ්බහම අපට මේ සතුටෙන් මේක වාහනේ පදවන්නත් විදියන, ඒ නිසා මේ ටික අයින් කරමු කියලා. නමුත් කවුරුවත් ඒකට කැමති වෙන්නේ නෑ. අන්නේ වගේ මග සලකුණු වල තියෙන අනතුරු කලින් දැනුම් දෙන්න තියෙන දෙයක් වගේ තමයි මෙන්න මේ කාරණා පිළිබඳව සිහි කිරීම. මේව හරියට සිහි නොකරපු අය තමයි එක විට තමන්ගේ ඥාතියෙක් ලෙඩ වුණාම, ශනිකව යම් කිසි කෙනෙකුගේ ඥාතියෙක් මිය ගියාම බොහෝ දෙනෙක් කියන කාරණයක් තියෙනවා. මොකද කියන්නේ මම නම් තුන් හිතකින්වත් මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවේ නෑ කියලා නේද? අපි ළඟම ඉන්න කෙනෙක් මිය ගියාම අපි කියනවා ඇතැමිට වයසෙන් අඩු කෙනෙක් මිය ගියාම හොඳට ප්‍රසිද්ධියට පත් වෙන කෙනෙක් මිය ගියාම අපි කියනවා මම නම් තුන් හිතකින්වත් මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවේ නැහැ කියලා. මතක තියාගන්න යම් කිසි කෙනෙක් එහෙම ප්‍රකාශයක් කරනවා නම් එයා ඒ මොකද කියන්නේ? එයා කියන්නේ තුන් හිතකින්වත් බුදුහාඳුරන්ගේ අවවාදය එයා පිළිපැදලා නැහැ කියන එකයි ඒ කියන්නේ. තුන් හිතකින්වත් බුදුහාමුදුරුවෝ දේශනා කරපු සැකය සඳහා පණිවිඩය අවබෝධ කරගෙන නැහැ කියන එකයි මේ කියන්නේ. ඒ නිසා මෙන්න මේ අභියෝග හරියට තේරුම් ගත් අය ජීවිතයෙන් වාසාර්ථක කරගත්තා. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය බන්දුල මල්ලිකාව කියලා කාන්තාවක්. බන්දුල කියලා සේනාධිපතියාගේ භාර්යාව. සේනාධිපතියා කියන්නේ හමුදාවේ ප්‍රධානියා. හරියට ආමි කමාන්ඩර් වගේ. මෙන්න මේ බන්දුල සේනාධිපතියාගේ මේ භාර්යාව බොහොම සැදැහැවත් කෙනෙක්. ඇයට පුතුන් 32 දෙනෙක් සිටියා කියලා සඳහන් කරනවා. නියුළු දරුවෝ හුඟක් ඉඳලා තියෙනවා. දිනක් මේ බන්දුල මල්ලිකාව ස්වාමීන් වහන්සේලාට දානය බෙදමින් හිටියා. දානය බෙදමින් ඉන්න අවස්ථාවේදී එක්තරා ඇමතියෙක් ඇවිල්ලා යම් කිසි ලියුමක් ලියපු එකක් මේ බන්දුල මල්ලිකාවගේ අතට දුන්නා. මල්ලිකාම ගත්ත කලේ මේකත් කියවලා ඒකේ තියෙන ප්‍රකාශයක් මතක තියාගෙන ඒකත් ඉනේ තියාගෙන ස්වාමින් වහන්සේලාට දානය බෙදමින් හිටියා. දානය බෙදමින් ඉන්න අවස්ථාවේදී එක විටම නිවසේ වැඩ කරපු සේවිකාවක් යටින් භාජනයක් දෙමළ කුඩු වුණා. භාජනය කුඩු වෙච්ච අවස්ථාවේදී ස්වාමින් වහන්සේලා කල්පනා කළා මල්ලිකාම මේකට හිස්නරක් කරගන්නේද දන්නේ නැහැ කියලා. සරු සාරු සඳහන් කරනවා මල්ලිකාවයි භාජනේ බින්දුනට ඔබ කනගාටු වෙන්නේ නැක ඔබ ලොකු කුසලයක් මේ කලේ ඔබ මේ ගැන හිතමනාපයක් ඇති කරගන්න එපා කියලා. මේ අවස්ථාවේදී බන්දුල මල්ලිකාව අර සමන්ට කලින් ලැබුණු ලියුම මේ ස්වාමීන් වහන්සේට පෙන්නනවා. ලියුමේ සඳහන් වන්නේ මොකද්ද? මේ දානය බෙදන අවස්ථාවේදී බන්දුල සේනාපති අතර පුතුන් සියල්ලක්වත් යුද්ධයකට ගිහිල්ලා ඉදී. මේ ලියුමේ ප්‍රකාශය මොකද්ද? අර 33 දෙනාම යුද්ධයේදී මිය ගිහිල්ලා කියන ප්‍රවෘත්තියම. ඇය කියනවා ස්වාමීනි මේ භාජනයක් පොඩුනාට මම කම්පා වෙන්නේ නැහැ. ඊට වඩා ලොකු අනතුරක් මට මේ වෙලයි තියෙන්නේ. කියන මේ කාරණය සඳහන් කළා. අපි කල්පනා කරලා බලන්න අපට මෙවදු අවස්ථාවකදී මුහුණ දෙන්න පුළුවන්ද කියලා. සාමාන්‍ය කෙනෙකුට මෙවැනි සත්‍යයක් ඇති වුණා නම් ස්වාමින් වහන්සේගේ දානය එතනින්ම අවසන් වෙනවා. ස්වාමින් වහන්සේට පන්සලට යන්න නැත්නම් මේක. මේ තැනසිය බලන කොච්චරනම් සාර්ථක අවස්ථාවකට මුහුණ දුන්නාද කියලා. මෙන්න මේ ශක්තිය අපි මතක තියාගන්න ඕන. කොච්චර ධනවත් වුණත් කොයිතරම් අපි ශරීර සෞඛ්‍යයෙන් ශක්තිමත් වුණත් කොයිතරම් අපට පිරිවර හිටියත් මේ කිසිදු දෙයකින් මේ ශක්තිය ඇතිවන්නේ නැහැ. මෙවැනි ජීවිත අභියෝගයක් අපේ ජීවිතට ආපු වෙලාවේදී සාමාන්‍ය මිනිසියක් අඬනවා මහා ශක්තිමත් කියලා හිතාගෙන පුද්ගලයාක් මානසිකව වැටෙනවා. එහෙනම් වැටෙන්නේ නැත්තේ කවුද? මානසිකව වැටෙන්නේ නැත්තේ ධර්මයෙන් ශක්තිමත් වෙන්න කෙනා විතරයි. මතක තියාගන්න ඕන කාරණයක් තියෙනවා. ධර්ම මාර්ගයේ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ස්වර්ග මාර්ගය, අනිත් එක මොක්ෂ මාර්ගය කියලා. ස්වර්ග මාර්ගය කියන්නේ සුගතියට යන මාවත. සුගතියට යන මාවත කියලා කියන්නේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රිය. බොහෝ දෙනෙක් හිතන් ඉන්නවා බුදුදහමේ කියන්නේ දන් දෙන්න, සීල් රකින්න, භාවනා කරන්න මේ තුනේ කියලා. මේ තුන බුදුහමර දේශනා කළා තියෙනවා. දානමයන් පුණ්‍ය කිරියවස්තු, සීලමයන් පුණ්‍ය කිරියවස්තු, භාවනාමයන් පුණ්‍ය කිරියවස්තු කියලා මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාව ගැන බුදුහමර දේශනා කළා පැහැදිලිවම. මා පුණ්‍යස්ස පහයේ කියලා පිළිට බය වෙන්න එපා කියලා දේශනා කළා. නමුත් මතක තියාගන්න බොහෝ දෙනෙක් ඉතින් ඉන්නේ බුදුදහම මෙච්චරයි දේශනා කළේ කියලා. මෙන්න මේ தත්ත්වේ විතරක් ගන්න අය කියනවා ඊය තමයි කියන්නේ පන්සලේ, පල්ලියේ, කෝවිලේ ගැලවෙන්නේ එකම පහනේ කියලා. මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා විතරක් ගන්න කෙනා තමයි කියන්නේ හැම ආගමක්ම සමානයි කියලා. හැම තැනකම ගැලවෙන්නේ එකම පහනයි කියලා කියන්නේ මෙන්න මේක විතරක් ගන්නයි. මතක තියාගන්න මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා විතරක් කරලා මෙන්න මේ ජීවිත අභියෝග වලට අපට සාර්ථකව මුහුණ දෙන්න බෑ. ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවල ආනිසංස හැටියට අපට සසරියේදී ධාර්මයේ පින්කම් ආනිසංස හැටියට අපට භවෝග සම්පත් ලැබෙනවා. සීලමයේ පින්කම් ආනිසංස හැටියට හොඳ සුගතියක් ලැබෙනවා. භාවනාමයේ පින්කම් ආනිසංස හැටියට අපට සසරේදී හොඳ නුවණක් ලැබෙනවා. නමුත් මෙන්න මේ පුණ්‍ය කර්ම වලට ඉක්මවල ගිහිපෝ කුසල කර්ම පිළිබඳව අනුශාසනාවක් බුදුදහමේ දැක්වෙනවා. ඒ තමයි සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව. සීලෙන් කරන්නේ තමන්ගේ කය වචනේ උපරිම වශයෙන් සාර්ථක කරගන්න එක. සංවර කරගන්න එක. සමාධිය කියලා කියන්නේ හිත කිසියම් අරමුණකට අරගෙන හිත සංසුන් කරගැනීමේ වැඩපිළිවෙල. ප්‍රඥාව කියලා කියන්නේ මේ ලෝක යථාර්ථයේ සිදුවන දේ ගැන නුවණින් සිටීම. තවත් විස්තරාත්මකව කියනවා නම් ලෝකේ නිරන්තරම සිදුවන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මෙන්න මේ ලක්ෂණ අවබෝධ කර ගැනීම. අනිත්‍ය කියලා කියන්නේ හැම දෙයක්ම මොහොතක් පාසා ක්ෂණිකව වෙනස් වෙනවා. මේ දැල් වෙන තියෙන විදුලි බල්බ්, ඒ වගේම මේ විදුලි පංකා, මේ ගොඩ නැගිලි, මේ භෞතික දේ හැම දෙයක්මත් ඊට වඩා වේගෙන් අපේ සිතත් මේ සියලුම දේවල් ඉතාම සුළු මොහොතකින් විශාල වේගයකින් වෙනස් වෙනවා. මේ වෙනස් වීමේ වේගය වැඩි නිසා අපට වෙනස් වෙනවද කියලා පේන්නේ නැහැ. වෙනස් වෙන වේගය වැඩි නිසා පේන්නේ නැහැ වෙනස් වෙනවද කියලා. ඒ වගේම මෙන්න මේ වෙනස් වීම නිසා තමයි අපට යම්කිසි විදිහේ කලකිරීම හටගන්නේ. දැන් අපේ රූපේ හැමදාම එකම විදිහට තියෙනවා නම් අපට කලකිරීමක් හටගන්නේ නැහැ. නමුත් මේ ලස්සනට තියෙන රූපයේ ටිකෙන් ටික වෙනස් වෙනවා. ඒ වෙනස් වෙච්ච දවසක් අහවල් දවසෙදි වෙනස්ුණා කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් ටිකෙන් ටික අපි මේ වෙනසට භාජනය වෙනවා. ඒ වගේම මෙන්න මේ අනිත්‍ය දුක්ඛ කියන දේ බොහෝ දෙනෙක් අවබෝධ කරගෙන හිටිය බුදුහාමරණ කලිනුත්. නැකත් අපි තේරුම් ගන්න ඕන දෙයක්. ග්‍රීසියේ එක්තරා දාර්ශනිකයෙක් හෙරක්ලීටස් කියලා. හෙරක්ලීටස් සඳහන් කරනවා එක ගඟකට කෙනෙකුට දෙවරක් බහින්න බෑ කියලා. එක ගඟකට යමෙකුට දෙවරක් බහින්න බෑ කියලා. මොහොමි අනිත්‍යතාවය මේ කියන්නේ. එක ගඟකට දෙවරක් බහින්න බෑ කියලා කියන්නේ මුලින් බහපු කෙනා නැවත බහිනකොට අර මුලින් තිබෙච්ච වතුර හුඟාතුර ගිහිල්ලා. බුදුදහමේ හැටියට ගඟ වෙනස් වෙන විතරක් නෙවෙයි ගඟට බහින පුද්ගලයාත් වෙනස් වෙනවා. ගඟට වෙනස් වෙනවා, ගඟට බහින පුද්ගලයාත් වෙනස් වෙනවා. ඒ දෙන්නා ගැනම කතා කරන තුන්වෙනි කෙනාත් වෙනස් වෙනවා. මෙන්න මේ වෙනස් වීම අපි හරියට දකිනවා නම් අන්න ඒ වෙනස් වීම නුවණින් දකින කෙනා ඊළඟ පියවරට යනවා. ඔව්, දුක හරියට තේරුම් ගන්නවා. දුක කියලා දේ හටගන්නේ ඇයි? ප්‍රධාන වශයෙන්ම මේ දුකට හේතුව තමයි මේක මගේ කියලා අපි අල්ලාගෙන සිටීම. යම් දෙයක් අපි තමන්ගේ කියලා අල්ලාගත්තනම් ඇතැම් විට අපට හිතෙනවා මේ ආශාවෙන් අපි අල්ලාගත්ත අපිට මේ කැමති දෙයක් ලැබුණේ කියලා. නමුත් සැබෑලෙස මතක තියාගන්න මේ අපි අල්ලාගත්තේ සැපේ කියලා කිව්වට අපි අල්ලාගත්තේ දුක. මෙන්න මේ අවබෝධයේ සැබෑලෙසම අපි දැක්කනම් අපිට ඇලීම අඩු වෙනවා. ඇලීම අඩු වෙනවා එක්ක අනිත් පැත්තෙන් දුක අඩු වෙනවා. මෙන්න මේ අවබෝධය හරියට ලබා ගත්තනම් අපි ආධ්‍යාත්මික වශයෙන් සැලකිය යුතු සාර්ථකත්වයකට අපිපත් වෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ අනිත්‍ය දුක අනාත්ම බලාගෙන හිටියොත් මේ අපට මේ ආද කරන කටයුතු කරන්න බෑ කියලා. නමුත් මතක තියාගන්න එක දෙයක්. ලෝකයේ වර්තමානයේ යන්නේ නිත්‍යයි, සැපයි, ආත්මයි කියන පදනමේ ඉඳගෙනයි ලෝකය ඔක්කොම මේ වැඩ කරන්නේ. කල්පනා කරලා බලන්න මේ නිත්‍යයි, සැපයි, ආත්මයි කියලා හිතන ලෝකයේද අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියන ලෝකයේද වඩාත්ම සාර්ථක කියලා අපි උදාහරණයකින් බලමු. වර්තමාන කාලයේ යම්කිසි ඉදිකිරීමක් කළොත් යම්කිසි ගොඩනැගිල්ලක් හැදුවොත් යම්කිසි ඉදිකිරීමක් හැදුවොත් උපරිම වශයෙන් වගකීම ගැරන්ටිය තියෙන්නේ අවුරුදු 100කට. ඒ ලෝකයේ නිත්‍යයි කියලා හිතාගෙන ලෝකයේ තියෙන ගැරන්ටිය මතක තියාගන්න. රුවන්වැලි සෑය හැදුවේ, ලෝවාමා ප්‍රාසාදය හැදුවේ, නිරසවැටිය හැදුවේ රහතන් වහන්සේලාගේ සැලසුම් වලට. රජතුමා ඉදිකරාට සම්පූර්ණ සැලසුම් ඉදිරිපත් කළේ රහතන් වහන්සේලා. රහතන් වහන්සේලා කියලා කියන්නේ අනිත්‍යතාවය හොඳටම අවබෝධ කරගත්තු අය. කෙනෙකුට හිතෙන්න පුළුවන් අනිත්‍යතාවය අවබෝධ කරගත්තොත් මුකුත් කරන්නේ නැහැ කියලා. අනිත්‍යතාවය හොඳට පසක් කරපු අයගේ ඉදිකිරීම වල ගැරන්ටිය කොච්චරද? අඩුම වශයෙන් අවුරුදු 10යි. අවුරුදු 1000ක් යනකම් මේ බොහෝ දේවල් පිළිසකර කළා නෑ. 1000කින් පස්සේ තමයි හදනගත්තේ. මෙන්න මේ අවබෝධය ලබා ගැනීම තමයි බුදුදහමෙන් අපට ලබා දෙන ලොකුම අවස්ථාවක්. ඒ නිසා අපි කොයි මට්ටමක හිටියත් අවසානයේ මෙන්න මේ අවබෝධය කරා අපි ජීවිතය ආයුතුයි. ඒ නිසා තමයි දුටුගැම රජතුමත් එක්ක යුද්ධ කරපු තේරපුත්තාගේ පුත්තදේව වැනි අය යුද්ධේ නිමාවට පත් කළ තමන්ගේ රට වෙනුවෙන් කාර්යභාරය කරා විතරක් නෙවෙයි, තමා දැනගත්ත මේ සසර ගමනක් යන කෙනෙක් කියලා යුද්ධේ නිමා කරා වගේම සසර ගමනක් නිමාවට පත් කළේ අය. ඒ නිසා සසර ගමනම අපිට නිමාවට පත් කරන්න බැරි වුණත් අඩු ගානේ සුගතියට යන්න පුළුවන් මට්ටමට හරිය අපි අපේ සිත පිහිටුවා ගන්නට ඕන. මෙන්න මේකයි අපි බුදුදහමෙන් ලබා ගන්න ප්‍රධානම ආනිසංසය. මේ තරම් අපි රට දැවෙනුවෙන් සේවයක් කළා, අපට මරණයෙන් පස්සේ සුගතිය හිමි වුණොත් ඒක අපට ලොකු අභාග්‍යයක්. ඒ නිසා මේ සේවය අපි රට දැවෙනුවෙන් සිදු කරන ගමන් අනිත් පැත්තෙන් අපි දැනගන්න ඕන මෙන්න මේ පුණ්‍ය ක්‍රියාවලින් අපේ ජීවිත සාර්ථක කරගන්න. ඉන්දියාවේ තිය මහ අධිරාජ්‍ය ධර්මාශෝක රජතුමා අරක ප්‍රතාපවත් රජතුමා ලක්ෂ ගණන් මිනිසුන් ඝාතනය කළා කාලිංග යුද්ධයේදී. නමුත් අන්තිමටම තේරුණා ඔහුට යායුතු මාස කුමක්ද කියලා. අර කුඩා ස්වාමීන් වහන්සේ වෙතින් ඒ කුඩා ස්වාමීන් වහන්සේගේ සංසුන් ඉරියව් තුළින් දැකලා මේ රජතුමා ඊට පස්සේ ධර්මයේ පැත්තට ආවා. දිනපතාම ස්වාමීන් වහන්සේලට දානය පූජා කළා. දිනපතාම අර නිග්‍රෝධ පොඩි හාමුදුරන්ට අටපිරිකරක් පෙරහැරින් පන්සලට පිටත් කළා. රජතුමා දැනගත්ත මේ තරම් ජීවිතයේ සාර්ථකත්වයට ආවේ මේ දහම ආවාසේ නිසා කියලා. ඒ නිසා රජතුමා ඊළඟට ධර්මයේ පැත්තට යොමු වුණා. ඒ නිසා අපේ රටේ හිටිය සැදැහැවත් රජවරු එක පැත්තකින් සමාජයේ ජාතික ආගමික වගකීම් ඉටුකලා වගේම අනිත් පැත්තෙන් තමන්ගේ සසර ගමන පසුබාහන් නැති විදියට වඩාත්ම ඉහළ තලයකට යන්න පුළුවන් විදියට ඔහු සමාජ ජීවිතය සාර්ථක කරගත්තා. ඒ වගේම ලෝකෙ නොයෙක් වටිනා දේවල් තියෙනවා. නොයෙක්ගේ අධ්‍යාපනයන් තියෙනවා, විද්‍යාවන් තියෙනවා, නොයෙක්ගේ ශාස්ත්‍රයන් තියෙනවා. නමුත් ඒ සියල්ලටම වඩාත්ම වටිනා දේ තමයි අපි ධර්මයේ තුලින් ලබන අවබෝධය. මේකට හොඳම උදාහරණයක් තියෙනවා බුදුහාමරෙන් කාණීටි එක්තරා බ්‍රාහ්මණේ වංගීස කියලා. මේ වංගීස කියන බ්‍රාහ්මණයට සුවිශේෂ හැකියාවක් තිබුණා. මොහුට මොකක්ද කිවිච්ච හැකියාව? කිසියම් මියගියපු කෙනෙක්ගේ හිස් කබලක් අතට දුන්නොත් ඒ හිස් කබලට තට්ටු කළ මන්තරයක් කියලා මේ කෙනාට කියන්න පුළුවන් සමතුමනේ ඒ කෙනා දැන් කොතන දීපදලා ඉන්නේ කියලා. මෙයා බොහොම ධනවත් කෙනෙක්, බ්‍රාහ්මණ වංශික කෙනෙක්. මෙයා සල්ලි හම්බ කරන්නේ මේ ශාස්ත්‍රය කලේ තමන්ගේ විනෝදයට, තමන්ගේ කීර්තියට. මෙහෙම මොහු නගරයෙන් නගරයට ගියා. යනකොට දිනක් මොහු බුදුරජාණන් වහන්සේ හිටිය සැවැත් නුවරට ආවා. සැවැත් නුවරට ආපු අවස්ථාවේදී කලින්ම බුදුහාමර දැනගත්ත වංගීස දැන් මේ ප්‍රදේශයට ඇවිල්ලා කියලා. බුදුහාමර අනිවාර්යයෙන්ම දැනගත්තා වංගීස බුදුහාමර හම් වෙන්න තියෙනවා කියලා. බුදුහාමර කලින්ම හිස්සවල් කිහිපයක් ආනන්ද හාමුදුරන්ට කිව්වා, අහවල් සෑමත් හිස්සවල් ටිකක් තියෙනවා, මේවා කලින්ම ගෙනත් කියන්න කියලා. වංගීස සරවගේම බුදුහාමර වෙත ආවා. ආවට පස්සේ බුදුහාමර මොකද කළේ? තොරතුරු අහුව වංගීසගෙන්. වංගීසට බොහොම සතුටුයි මේ කාලෙකින් මේ සාස්තුරයෙක් මුණ ගැහිම ගැන. බුදුරජාණන් වහන්සේ අහනවා, වංගීස ඔබට විශේෂ හැකියාවක් එහෙම තියෙනවද කියලා. ඔව් ස්වාමීනි, මට ඕනෑම කෙනෙකුගේ හිස් කබලක් දුන්නොතින් මට කියන්න පුළුවන් යා දැන් මිය ගිහලා කොහෙද ඉපදලා ඉන්නේ කියලා. බුදුහාමර ආනන්ද හාමුදුරනේ කියනවා, ආනන්ද, අන්න අහවල් කෙනෙක් තියෙන හිස් කබල මේ වංගීසට දෙන්න කියලා. ඒ අවස්ථාවේදී ආනන්ද හාමුදුර හිස් කබල ගෙනලා දුන්න. බුදුහාමර සඳහන් කරනවා, වංගීස හොඳයි කියන බලන් මේ දැන් නැත්තා, දැන් කොහෙද ඉපදලා ඉන්නේ කියලා. වංගීස අර හිස් කබල අතරගත්තා. හිස් කබලට තට්ටු කළා. අර මන්ත්‍රය කිව්වා, ස්වාමීනි මේ තැනැත්තා දැන් දුගතිය ඉපදලා ඉන්නේ කියලා කිව්වා. බුදුහාමර සඳහන් කරන වංගීස හරියට හරි ඔබගේ ශාස්ත්‍රය හරි, එයා දැන් අපායේ තමයි ඉන්නේ කියලා. ඊළඟ දෙවෙනි හිස් කබල ගෙනල්ලා දුන්නා. ආනන්ද හැමරණ කියනවා ආනන්ද මේකත් දෙන්න මේ වංගීතට. දෙවෙනි හිස් කබල දුන්නා. දෙවෙනි හිස් කබලට අර වගේම තට්ටු කරා තට්ටු කළ කිව්වා ස්වාමීනි මේ තැන ස්ථානවත් ඉපදිරින මනුස්ස ලෝකේ කියලා. බුදුහාමර කියනවා හරියට හරි වංගීතවගේ ශාස්ත්‍රය හරි. බොහෝ දැන් සුගතිය මනුස්ස ලෝකේ දැන් ඉපදිලා ඉන්නේ. තුන්වෙනි හිස් කබල ගෙනල්ලා දෙන්න කියලා කිව්වා. තුන්වෙනි හිස් කබලටත් අර වගේ තට්ටු කළ කියනවා ස්වාමීනි මේ තැන තා දැන් දිවි ලෝකේ ඉපදිලා ඉන්නේ කියලා. බුදුහාමර කියනවා හරි වංගීත ඔබගේ ශාස්ත්‍රය හරි කියලා. ඊට පස්සේ අවසන් හිස් කබල හතරවෙනි හිස් කබල ගෙනල්ලා දුන්නා. ආනන්ද හැමරණ කියනවා ආනන්ද හවල් හිස් කබල ගෙනල්ලා දෙන්න වංගීතට දුන්නා. වංගීතේ හිස් කබල අතර ගත්තා. අතර අරගෙන අර වගේම සට්ටු කළ මන්ත්‍රය කිව්වා. මොකද්ද උනේ? ඒ හිස් කබලේ තත්ත්වය මොහුට කියාගන්න බැරුව ගියා. මේ වංගීත බොහෝම අභිමානී තමන්ගේ ශාස්ත්‍රය ගැන බොහෝම අභිමානී හිටිය කෙනෙක්. මොහුට මෙන්න මේ හිස් කබල ගැන කියන්න බැරි වෙලා මොහු ගැංගේ දාඩිය දාන ගත්තා. මොහු සෙලවෙන්න ගත්තා. මොහු කියනවා ස්වාමීනි මට ජීවිතේ කිසිම දවසක මගේ මේ ශාස්ත්‍රය මට කියන්න බැරි වෙලා නැහැ. කිසිම හිස් කබලක් මට මෙතේ කමුවෙච්ච හිස් කබල වලින් ඒ මිය ගිහපු කෙනා නැවත ඉපදිච්ච තැන මට කියන්න බැරි වෙච්ච හිස් කබලක් මෙතේ මුණ ගැහුන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ අභියස මට මේ තැනත්තාගේ ඉපදීම නම් මට කියන්න බෑ කියලා. ඊට පස්සේ කියන බුදුහාමර වංගීස ඔබ කොච්චර මන්තර කිව්වත් ওই මන්තර වලින් කවදාවත් මේ මිය ගිහපු තැනත්තා ඉපදිච්ච තැන ඔබට හොයාගන්න බෑ කියලා. ඊට පස්සේ කියන වංගීස ස්වාමීන් කරුණාකරලා මට මේ ශාස්ත්‍රය මට කියලා දෙන්න කියලා. බුදුහාමර කියන වංගීස ඔබ ඔහොම හිටියට ওই මන්තරය කියලා දෙන්න බෑ. ඔබ මහාන වෙන්න මහානුනවතින් මම මේ මන්තරය කියලා දෙන්න කියලා. ඊට පස්සේ වංගීස ඒ වගේම මාත් කීපයක් ඉඳලා මහාන වුණා. මහානාට පස්සේ බුදුහාඳුර නිවන් දැකින මාර්ගය උට කිව්වා. ඔහු නිවන් දැක්කා. නිවන් දැකට පස්සේ ආයි මන්තරය ඇහුවේ නැහැ. ඔහු තේරුම් ගත්ත මොකද්ද මේක මන්තරය කියලා. මොකද්ද මේ මන්ත්‍රයේ සැබෑලෙසම නැවත ඉපදීම ප්‍රහීණ කරපු කෙනෙකුගේ හිස් කබලක් මේක. මතක තියාගන්න මේ ශාස්ත්‍රය ඒ කාලේ හැටියට ඉන්දියාවේ බොහොම ප්‍රසිද්ධ වෙලා තිබිච්ච ශාස්ත්‍රයක් මේක. බොහොම කීර්තියට පත් වෙච්ච ශාස්ත්‍රයක්. නමුත් මෙන්න මේ වංගීස කිසිම දවසක ඊට පස්සේ හිස් කබල තට්ටු කරලා මිය ගිහපු තැන් ගැන කියන්න ගියේ නැහැ. දැන් කාලේ මේ වගේ හැකියාවක් ඉස්සම් කෙනෙකුට තියෙනවා නම් සමහර අය දැන් මිට පෝල්මේ ගිහිල්ලා ඥාතින්ගේ හිස් කබල අරන් ගිහිල්ලා හයි. නමුත් වංගීස මතක තියාගන්න කිසි දිනක ඊට පස්සේ මේ ශාස්ත්‍රය කරා ගියේ නැහැ. ਉਹ දැනගත්ත මේක නිතර දෙයක් කියලා. ਉਹ ඊට පස්සේ මිනිසුන්ට කියන්න ගියේ ස්වර්ගගාමී මාර්ගයයි සුගතිගාමී මාර්ගයයි නිවන් දකින මාර්ගයයි කියමින් ඔහු බණ කියමින් ඊළඟට ගියේ. මෙන්න මේකයි ධර්මයේ තියෙන වටිනාකම. අනාගතයේ දවසක අපට අපේ සමීපතම ඥාතියෙක්ගේ ලෙඩකින් හෝ මරණයකින් හෝ වියෝවකින් අපිට කඳුලක් නැගෙන්න පුළුවන් අවස්ථානගතයේ තියෙනවා. ඇතැම් විට අපිම ලෙඩ වෙලා එක්සැන් වෙලා ඉන්න අවස්ථා තියෙනවා. ඇතැම් විට නිරෝගී වෙන්නකොට හිතෙනවා අපි නම් ලෙඩ වෙන එකක් නැහැ කියලා සමහරට හිතෙනවා. නමුත් ඇතැම් විට වෛද්‍යවරු ඉන්නවා, ඇතැම් විට මහාචාර්යවරු. කලක් අපේ රටේ හිටිය හෘදය රෝග සම්බන්ධයෙන්ම හෘදය පීඩනය වැඩි අයට දේශන කරමින් හිටිය මහාචාර්යවරයෙක් හිටිය වෛද්‍යංශේ කොළඹ විශ්වවිද්‍යාලයේ මහිතී. ඔහු වන්තිමට මිය ගිය හෘදය ආබාධයකින්. ඒ වගේම ලේ පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයෙක් හිටිය ඔහු මහාචාර්යවරයෙක් ඇය කාන්තාවක් ඒ තැනැත්තියට වැරදි ලේ වගයක් විස්ස වෙලා ඇය මිය ගිය. වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්යවරුත් මේ වගේ ඉරණමකට පත් වෙනවා. ඒ නිසා අපටමත් අපේ ජීවිතවල කිසියම් අභියෝගයක් එන්න පුළුවන්. අන්න ඒ අභියෝගය ආපු දවසකදී අපේ ජීවිතයේ සාර්ථකත්වයට අර බන්දුල මල්ලිකාව සමාගයේ ළඟම ඥාතීන් මිය ගිය පවස්තාවකදී නොහඬා ඉන්න පුළුවන් විදිය මාර්ගකත්වයක් ඇති කරගත්තනම් ඒ ඇති කරගත්ත ධර්මයෙන් අන්න ඒ වගේ තමයි අපටත් අපි මේ කුමන සේවයක් කළත් මේ රට දැස් සම වෙනින් අපි මේ මෙහෙවර කරන අතරේදී අපේ ජීවිත අවබෝධයක් කරා යන වැඩපිළිවෙලක් අපි යෙදෙන ඕන. ඒක අපි කළ යුතුයි. ඒකට හේතුව තමයි අපි මේ ජීවත් වන්නේ ඉතාම දුර්ලභ කාලයක. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ අපි අලුත් අවුරුද්දක් ලැබුවාය කියලා. අපි සතුටු වෙනවා. සම්මත විදියට ඒක ගැටලුවක් නැහැ. නමුත් අනිත් පැත්තෙන් බලනකොට මේ තවත් ඉන්න තියෙන කාලය අවුරුද්දකින් අඩු වුණා. සැබෑලෙසම මේ අපි සංග්‍රහ භුක්ති මිනිමින් සින්දුවහමින් බොහෝම සුබ ප්‍රාර්ථනා කරගනිමින් අපි මේ සුසාන භූමිය කරා යන ගමනක් මෙයන්. ඒක අපි මතක තියාගන්නට ඕන. හැබැයි මතක තියාගන්න වඩාත්ම වැදගත් දේ තමයි අපි මේ මරණය කරා ළඟා වීම නෙවෙයි අපට සෝචනීය තත්ත්වේ. අපි මේ ලබාගෙන තියෙන කල්පාන්තර ගානකින්වත් ලබන්න බැරි දුර්ලභ බුද්ධෝත්පාද කාලයක් මේ ලබලා තියෙනවා. මේකට කියන්නේ ඥාන සම්පත්තිය කියලා. ඇතැම් විට ලෝකයේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා ධර්මයේ තියෙන කාලවල ලෝකයේ සත්‍යයන් ඉන්නවා. ඇතැම් විට අපාගත වෙලා ඉන්නේ. ධර්මයෙන් ප්‍රයෝජන ලබන්න බෑ. ඇතැම් විට ලෝකයේ ධර්මයේ තියෙන කාලේ ඈත ප්‍රත්‍යන්ත දේශවල ඉපදෙන්නේ. ඒ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. ඇතැම් විට මනුස්ස ලෝකයේ ඉන්නේ මනුස්ස ලෝකෙ හිටියත් මිත්‍යා දෘෂ්ටික දෙමව්පියන්ගේ දරුවෝ වෙලා ඉපදෙලා තියෙන්නේ ධර්මයක් අහන්න නැඹුරු වෙන්නේ. සමහර විට දෙම හොඳ ශ්‍රද්ධාවන්ත දෙමව්පියන්ගේ දරුවෝ වෙලා ඉපදෙලා ඉන්නවා ආබාධිතයි මන්ද බුද්ධිකයි ඒත් ප්‍රයෝජන ගන්නට බෑ. ඇතැම් විට මේ සියලුම දේවල් ලැබලා තියෙනවා ලැබුව අවස්ථාව බලනකොට බුදුවරේ ලෝකේ පහළ වෙලා නැහැ. මෙන්න මේවට කියනවා ඥාන සම්පත්තිය කියලා. අංගුත්තර නිකාය අක්කන සූත්‍රය කියලා එකක් කියනවා. අන්න ඒ අක්කන සූත්‍රය සඳහන් වෙනවා ධර්මයෙන් ප්‍රතිඵල ලබන්න බැරි අවස්ථාවක් ගැන. ඒ අවස්ථාවේ ඉතාම අභාග්‍ය සම්පන්න අවස්ථා අටම අපි ඉක්මවල තියෙනවා. ඒ අටම ඉක්මපු අවස්ථාවේදී අපි කුමන දේ කළත් මෙන්න මේ ලෝකේ වටිනාම දේ අපි මේ අවස්ථාවේදී ලබාගෙන තියෙන ධර්මය සද්ධර්මය. අන්න ඒ සද්ධර්මයෙන් අපි ජීවිතයේ ප්‍රතිලාභයක් ප්‍රතිඵලයක් අපි ලබා ගන්නට ඕන. ඒක තමයි අපි මේ ජීවිතේ ලබා ගන්න වටිනාම දේ. ඉතින් මේ අද විශේෂ අවස්ථාවක් 2011 වසර ආරම්භ වෙච්ච මේ අවස්ථාවේදී මේ අය තමන්ගේ කටයුතු ආරම්භ කිරීමේදී ආගමික කටයුත්තක් සිදු කළා. මේ තමන්ගේ අලුත් අවුරුද්ද ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන අවස්ථාව. ඒ සාද හිමිදිරි පාන්දර මේ බොහෝ දිනේ අවදි වුණේ සේවයට ආවේ පින්කමක් කරන අදහසින්. අපි සඳහන් කළා යම් කිසි දවසක කෙනෙක් පින්කම් කරන අදහසින් උදෑසනක නැගිටිනම් සුනක්කත්තං සුමංගලං සුප්පවාතං සූඛිතං කියලා සඳහන් කළා. ඒක හොඳට නැකත් කියන දවසක්, මංගල සම්මත දවසක්, හොඳට අවදිවෙච්ච දවසක්, හොඳට එළිය වැටුණු දවසක් කියලා. බුදුදහමේ සඳහන් වෙනවා එක්තරා වැදගත් කාරණයක්. ඒ තමයි හැමදාම අලුත් කෙනෙක් වගේ ජීවත් වෙන කියන කාරණේ. යමක් පුද්ගලයෙක් ඇසුරු කරනවා නම් හැමදාම අලුත් විදියට ආශ්‍රය කරන්න. යම් කිසි තැනක ඉන්නවා නම් නැවුම් බලෙන් ඉන්න. මේක විශේෂයෙන් හාමුදුරන දේශනා කරපු අනුශාසනාවක්. නමුත් අපි හැමදෙනාටම වටිනා දෙයක් මේක. හැම දවසක්ම හොඳ thinking කරන හොඳ කුසලයක බරව අපි අවදි වෙනවා නම් මේ හැම දවසක්ම නැගත් කියන දවසක්. මේ හැම දවසක්ම අලුත් අවුරුද්දක්. ඒ හැම දවසක්ම ජනවාරි 1 වෙනිදා කියලා අපිට හිතන්නට පුළුවන්. ඒ නිසා එලෙස ගත කරෝදීන් තමයි අපේ සමස්ත ජීවිතයම වඩාත්ම සතුටෙන් ගත කරන දවස් වෙන්නේ. ඒ නිසා එලෙස අදින් ආරම්භ වන ජීවිතේ හැමදාම අලුත් අවුරුද්දක් වෙන විදිහට අපි වඩා වඩාත්ම පුණ්‍ය කර්ම වලට බරව අපේ ජීවිත සකසා ගන්න අපි උත්සාහ ගනිමු. මෙයන්ම් බොහෝ දෙනෙක් අපේ රට වෙනුවෙන් සුවිශේෂ කාර්යභාරයක් කර නැත්නම් ඒ නිසා මේ අය ඒ සේවයේ මෙයයිකරණයේ සේවය අපි ආගෙන අතරින් අපර දෙන්න පුළුවන් ඉහළම දායාදයන් මේ දෙන්නේ. ඒ තමයි සද්ධර්මය. ඒ නිසා ඔබ ජීවිතයෙන් මෙන්න මේ සද්ධර්මයේ ආයතනයක් ආලෝකයක් ලබාගෙන වඩ වඩාත්ම ඔබේ ජීවිත වාසනාවන්ත කරගන්නට උත්සාහ ගන්න. එසේ සිදු කිරීමට තෙරුවන් සරණින්. ඔබ හැම දිනාටම නිරොග් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දින මේ පින්කම විශේෂයෙන් සිදු කළේ අදින් ආරම්භ වෙන 2011 වසරට ආශිර්වාද කරන්නට විශේෂ කාර්ය බලකායේ ආදින නිලධාරි නියෝජ්‍ය පොලිස්පති KLM සරච්චන්ද්‍ර මහත්මයා, ඒ වගේම නියෝජ්‍ය පොලිස්පති RWM සී රණවක මහත්මයා ඇතුළු නිලධාරීන් හැමදෙනාගේම සහභාගීත්වයෙන් කැපවීමෙන් සිදු කළේ විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. එදාටම 82 මේ කාර්ය බලකාය ආරම්භ කරපු දාසින්නම් මේ අවස්ථාව දක්වා මිය ගිය හැමදෙනාම සිහිපත් කළේ ආයක තින් අනුමෝදන් කරන්නට. ඒ නිසා අපි මේ අවස්ථාවේදී ධර්ම ශ්‍රවණය කිරීමේ රැස් කරගත් මේ සීලම කුණ ධර්මයන් අපේ රටේ බෞද්ධ අඛණ්ඩතාවයෙන් වෙනුවෙන්, ඒ වගේම අපේ රටේ සාමය වෙනුවෙන් සිය ජීවිත කැප කළා මේ ජීවිතෙන් සමුගත් සීලම රණවිරුවන්ට මේ අද අපි රැස් කරගත්තව මේ කුණ ධර්මයන් අනුමෝදන් වේවා. ඒ හැමදෙනාගේම සසර ජීවිත සුවපත් වේවා. ඒ හැමදෙනාටම නැවත අපේ මනස ලෝක ඉපදිලා මේ සද්ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට ඒ හැමදෙනාටම අවකාශය සැලසේවා කියන පැතුමෙන් අපි ඉදන් මේ ඥාති නම් හෝතු කියන ගාථාව කියලා පින්නම් මොදන් කරමු. හොඳයි, මේ ඇත්තන් මේ පිටකරා වූ මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් සමදෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව මේ හැම දිනාටම නිරෝග නිරෝගීව තමන් කරන මේ සේවා කටයුතු හොඳින් සිදු කරන්ට දෙවියන්ගේ දැහැමි ආරක්ෂාව රැකවරණ ආශිර්වාදයක් සැලසේවා. මේ ඇත්තන්ගේ නිවෙස්වල ඥාති මිත්‍රාදීන් හැම දිනාටමත් මේ පින්කම ආශිර්වාදයක් වී ඒ හැම දිනාටමත් නිරෝග නිරෝගී සම්පත් සලසා දේවා. දෙවියනටත් මේ පින් උතුම් වූ නිවන පිණිසම හේතු වේවා කියන පැතුමෙන් දෙවියන්ටත් අපි පින් අනුමෝදන් කරවමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සං සදා. අලුත් අවුරුද්ද ආරම්භයේ සිදු කළ මේ උතුම් පුණ්‍ය ධර්මයන්ගේ හේතුවෙන් පින්කමට සහභාගී වුණු අත හිත දුන්නු මේ හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත් සැලසේවා, දිගාසිරි සම්පත් සැලසේවා. මේ ඇත්තන් සිදු කරන මේ බාහිර දූර රාජකාරී කටයුතු ඉතාම හොඳින් සිදු කර ගන්නට මේ පින්කමට ආශිර්වාදයක් වේවා. හැම දිනාගේම මෙලොව ජීවිත සතුටෙන් සැනසීමෙන් ගත කරන්නට මේ පින්කමට ආශිර්වාදයක් වේවා. පරලොව ජීවිත සුගති ගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන්න. දුක්ඛම් පන්තා ච නින්දුම් කා භයම් පන්තා ච නිබ්භයා සෝකම් පන්තා ච නින්සෝකා උන්තු සම්ලේපි පානිනෝ දුකින් සේලන සත් දුකින් මිදෙත් සා බියෙන් තෙලන සත් බිය නැති වෙත් සා සොවින් තැවෙන සත් සොන්නත් වෙත් සා නිතින් මෙහෙම සත් සුවපත් වෙත් සා. සම්මා සම්බුදෝ